හැමදේම අපට යාපතක වෙනවා. බණිනෙක් කෙනා අපේ අකුසලයක් ගෙවන්න උදව් කරනවා. ආශිර්වාද කරන මිනිස්සු අපට කුසල් ගෙවන්න උදව් කරනවා. එතකොට මේ ලෝකේ හැමතැනම අපේ හොඳ නරක පරිසම් දෙන ක්‍රියාවලියක් තියෙනවා. මෙන්න මේක දකින්න ඕනේ. ඒක ධම්මානුපස්සනාව. හොඳ අඳුනගන්නේ සිත, නරක අඳුනගන්නේ සිත, ලාභය කියලා දැනගන්නේ සිත, අලාභය දැනගන්නේ සිත. ඒක මේ ඔක්කොම සිතේ ක්‍රියාවලිය. මේක 100න් දකින්නවා. මේක චිත්තානුපස්සනාව. මේක තමන්ගේ ජීවිතයත් එක්ක රස්සාවත් එක්ක සාමාන්‍ය ඒකවත්මත් එක්ක මේක කරගෙන යන්න පුළුවන්. මරියංකෙම ඉන්න ඕනේ නැහැ. මේක පැය 24ම රස්සාව කරගෙන යෑම කටයුත්තත් එක්ක මේක කරන්න පුළුවන්. පැය 24ම වඩන්න තියෙන එක. දැන් රස්සාවට යනකොට දැන් රස්සාවට ගියාම ඒ තියෙන ඔක්කොම ටික නිකන් සිද්ධියක් වශයෙන් දකින්නවා. දැන් ප්‍රවෘත්ති බලන්න ඉන්නවා. ප්‍රවෘත්ති කියනවා දෙන්නේ බෙල්ලේ වැල දාගනි. එක්කෙනෙක් කෝච්චියට බෙල්ල තියයි. තවත් කෙනෙක් මේ ණය දී ගන්න බර උඩ තට්ටුවෙන් පල්ලයට පණි. කොහොම කියන අපි බලන්නකො මේ මිනිස් උඩ තට්ටුවෙන් පැනලානේ. ඉතින් බලාගෙන ඉන්න අපි කලබල වෙනවද? ඇයි? ඒක ප්‍රවෘත්තියක් විතරයි. ප්‍රවෘත්තියක් විතරයි. මේ අපේ ගෙදර කෙනෙක් උඩ තට්ටුවෙන් පැනනන රස්සාවට යන්නේත් නෑ. අපිට නාගන්න විදියක් නෑ. දත් මදින්න විදියක් නෑ. නින්දේ නැයි. ඒක අපට වෙලා තියෙනවා. ඒ අපට වුණා කියලා කියන බැඳීම නිසා තමයි ලෝකේ ගොඩාක් කට්ටිය ඉපදෙන්නේ. මේක ප්‍රවෘත්තියක් සිද්ධියක් අපට නෙමෙයි වෙන කෙනෙකුට වෙක වෙලා තියෙන. කිව්වම එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕක තමයිලු හදන්න තියෙන්නේ. තථාගතයන් වහන්සේලා මේ ලෝකේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව පීඩන්නෙත් නැතුව මේ ඉඳ කියපු ක්‍රමය මේක. මේක සතර සතිපට්ඨානයි. එහෙනම් තමන්ගේ ගෙදර කෙනෙක් නැති වුණත් අල්ලපු ගෙදර කෙනාගේ මල ගෙදරට ගියත් දෙකම එක වෙන්න ඕනේ. හැබැයි තමන්ගේ ගෙදර කට්ටිය කොහොමද ඉන්නේ? නාල නැ දත් මැදලා නැ ඇඳුම් මාරු කරලා නැ දැක්කම අපට කලකින මොකද්ද මේ මිනිතුන්ට වෙලා? අර මැරිච්ච මනුස්සයට වඩා දුකක් මේ මිනිස්සුන් විඳිනවා. අඬලා වැළපිලා සිදිමිලා නිදි මරලා එහෙම එකක් වෙලා. ඒ නිදාගෙන ඉන්න මනුස්ස හොඳට නිදාගෙන ඉන්න විවේකයෙන්. මේ මනුස්සන්ට විවේකයක් නැ. අපට වෙලා තියෙන්නේ. ඒ මානසිකත්වයෙන් නිදාස් වෙන්න ඕනේ. ගොඩාක් සරලම කමඨාන සතර සතිපට්ඨානේ. ඇයි මේ සතර සතිපට්ඨානිය මේ ඒකායන මාර්ගය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ? මොකද්ද මේකට හේතුව කිව්වම ඒක නිකන් වැඩෙන එකක්. අපිට වඩන්න දෙයක් නැහැ. මේ වෙනකොටත් අපි මේ සතර සතිපට්ඨානිය තුල තමයි ඉන්නේ. ඇයි? සතරමා භූත තියෙනවා නම් එතන සතර සතිපට්ඨානිය තියෙනවා. පඨවි ධාතුව තියෙනවා නම් කායානුපස්සනාව තියෙනවා. ආපෝ ධාතුව තියෙනවා නම් එතන වේදනානුපස්සනාව තියෙනවා. වායෝ ධාතුව තියෙනවා නම් ධම්මානුපස්සනාව තියෙනවා. ආලෝකයේ තියෙනවා නම් චිත්තානුපස්සනාව තියෙනවා. එහෙනම් සතර සටිපට්ඨානය කියන්නේ මේ සතරමා භූතයාගෙන් නිර්මාණය වෙච්ච සති හතරක්. සතර සතියක් මේක. සතර ආකාර සතියක්. ඒකට අපිට මේ සතරමා භූතයත් එක්ක ජීවත් වෙන නිසා, තමන සතරමා භූත නිසා අපිට මේ සතර සටිපට්ඨානය වඩන්න දෙයක් නැහැ. වැඩෙන එක අඳුනා ගන්න තියෙන්නේ. දරුවා දකින්නවා. දරුවා දැක්කාම එක සිද්ධියක් විතරයි. සිද්ධියක් විතර කායානුපස්සනාව. ඇවිල්ලා ඉතින් කතා කරනවා. ඉතින් තාත්තේ මට බයිසිකලෙට උලන් ගන්න රුපියල් 5ක් ඕනේනේ. ඇයි පුතේ ඊයේ දුන්නනේ? ඊයේ උලන් ගියානේ තාත්තේ. ඇයි පුතේ වැල් එක තද කළේ නැද්ද? දැන් මේවා නඩත්තු කරන එක දුකක්නේ. ඒ ගනුදෙනු, ඒ සෙනෙහස ආදරේ බැඳීම දුකක්නේ. අර දැක්ක සිද්ධිය කායානුපස්සනාව ඉතිපස්සේ බැඳීම තුලින් හටගන්න ස්පර්ශ හැම එකක්ම දුකයි. දෙන්න තියෙන එකක් තමයි මේ දෙන්නේ. එයාට ගන්න තියෙන අපෙන් ඒ නිසා එයා ගන්නවා. අපට දෙන්න තියෙන ඉඳ අපි දෙනවා. ඕම් ඝන දෙනුව දකින්න එක ධම්මානුපස්සනාව. එයාට අපෙන් ගන්න තියෙනවා. එයා මෙතන දරුවෙක් කියලා ඉපදිලා අපෙන් ගන්නවා. අපිට එයාට දෙන්න තියෙනවා. ඒ නිසා අපි තාත්තා කෙනෙක් වශයෙන් කලින් ඉපදිලා එයාට දෙනවා. ජීවිත කාලෙම අම්බ කරලා දෙනවා. මොකවත් ඉතුරු නැහැ. අන්තිමට කතාද බලන රටා කිලත් යනවා. මොන අවුට් 25ක් කන්න දුන්නා. කිසිම කෙලෙගුණ නැහැ. එයාට ගන්න තිබුණා. එයා අරගත්තා. දැන් එයා කාලිවර යදියා. අපට දෙන්න තිබුණා. ඒ දින්න ඒ දීපු ටික ඉවරයි. දැන් දෙන්න කෙනෙක් නැහැ. මේ ගනුදෙනුව දැක්කාම ධම්මානුපස්සනාව. මේ හැම එකක්ම සිතටයි දැනෙන්නේ. සිතිවිලි වලින් ගනුදෙනු කරන්නේ. මේක චිත්තානුපස්සන. මේක නිතරම තියෙන දෙයක්. ගෙදර බැලුවාම වැඩපොළේ තිබ්බාම ඒ හැමතැන මේක තියෙනවා. හැමතැන මේක තියෙනවා. එහෙම ගැටලුවක් නැහැ. මේක හැමතැනම වඩන්න පුළුවන් එකක්. හැම මොහොතෙම අපි සතර සටිපට්ඨානිය තුල තමයි ඉන්නේ. හැම මොහොතෙම සතර සටිපට්ඨානිය තුල ඉන්නේ. දැන් ආනාපාන සතියක් අවශ්‍යයි මේ සිත ටිකක් තැම්පත් කරගන්න, ටිකක් නිවා ගන්න. ගමක් තේරුම් ගන්න සිත ඒක අරමුණක තියාගන්න ඒක අවශ්‍යයි. නම් සිත ටිකක් නිවිලා නම් අරමුණක තියෙනවා නම් ඉතින් ලොකුවට ඉතින් ආනාපානයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ ආනාපානයකට වඩා කෙලෙස් නිරෝධ වෙන්න ඕනේ. උපාසක මාතයලා කියන ස්වාමීන් වහන්සේ මම අවුරුදු 40ක් එක දිගටම පරියන්කෙන් ඉඳලා භාවනා කරන ආනාපාන සතිය. ඉතින් උපාසක මාතේ ඉතින් මාන්නයක් නේ නඩත්තු කරන එක. ආ මාන්නය මම භාවනා යෝගී කියලා දත්තරානේ. අවුරුදු 40 භාවනාව වැඩක් තියෙනවද? වචනයක් කියන අපි මේ අවුරුදු 40 මාන්නයක් නේ නඩත්තු කරන්න කියපුවම තරහා යනවා. ඉතින් අවුරුදු 40 භාවනාවේ මොනවද වෙඩලා තියෙන්නේ? මොකවත් වෙඩලා නැහැ. ඉවස ගන්නවත් බෑනේ. එනං ඇත්තටම අවුරුදු කොච්චරක් භාවනා කළාද මොන මොන භාවනා කළාද කියන එක නෙමෙයි වැඩගත් වෙන්නේ. වඩා වැඩගත් වෙන්නේ කොච්චර කෙලෙස් නිරෝධ වුණාද. එනං මේ කියන ධර්මතාවය වඩනකොට කෙලෙස් නිරෝධ වෙනවා. එනං ආනාපාන සතියට වඩා ශ්‍රේෂ්ඨයි. අපි කෙනෙකුට යමක් දෙන්න ඕනේ යුතුයකමක් වශයෙන්. කිසිම දයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. දැන් දරුවෙක්ට අපි උගන්වලා ඇඳුම් අරන් දීලා ආරක්ෂාව දීලා හැමදේම දෙනවා. දීලා අපි බලාපොරොත්තු වෙන අන්තිම කාලේ අපි බලයි. තේ වතුර දෙයි. කිතුල් ලකුරුත් එක මට කාට දෙයි. සමහරට කැවුම් එක කාට හම්බෙයි. අපිට නිකන් වාඩිලා ටී බලන කැවුණුයි කාටයි බිබි ඉන්න තිනක අපි බලාපොරොත්තු තියන් ඉන්නවා. ඇල් වතුරවත් ලැබෙන්නේ නැහැ. ඇයි යා පෙම් බැඳෙන කසාද බැඳලා ගියා. කෝල් එකක් ගන්නත් වෙලාවක් නැහැ යට. අම්මා තාත්තා කෑවද? කොහමද අපිට පඩින්න මල? පොළු මේ හදාගෙන යන්නේ බස් එකෙන්. ඇයි ඒ තරම් තරහ? අපිට මේ ලෝකෙ ඉන්න පළවෙනි මතුරා කවුද? කිරි දීලා අදපු දරුවා. මේ ලෝකේ කවුරුත් තත්ත්වවාදියාටත් අපි වතුර දෙනවා. හැබැයි දරුවට වතුර දෙන්නේ නැහැ. ඇයි? ඒ තරම් දරුණුම එයා අපරාධකාරයෙක් අපට. මෙච්චර දේවල් කළා අපි නොසලකාරියා. ලේලිගේ වචන ටික අහලා එමු නැත්නම් ඒ ස්වාමීන් පුරුෂයාගේ වචන අහලා අපි නොසලකාරියා. ඇයි? අපි බලාපොරොත්තු තියාගත්ත නිසා ඇතිවෙච්ච ප්‍රශ්න. ඇයි බලාපොරොත්තු තියාගත්තේ? ඒක අපේ අඩුවක් නේ. අපි ඒ අඩුව හදාගත්තේ නැහනේ. අපි හිතනවා මේගොල්ලෝ කතාද බැඳලා කවදරි ගියාම මේ ප්‍රශ්නේ ඉවරයි. කතා කරන්නේ නැත්නම් මේ පලාතේ මේ පැත්ත පලාතේ එන්න පිටියම බණක්ගේ මාලා කොහේ රුවන් වැලිසෑය වගේ තැනකට ගිහිල්ලා පාඩුවේ ඉතින් බුදුන් වහන්සේ නින්ද පුළ මේ නිදාස ඉවරයි. කවදාරි බැඳලා ගිහිල්ලා මේ කට්ටියකින් මේ ප්‍රශ්න නිදාස මේ වගේ කිම නිදාසුනත් ඒ ඇති කියලා ඉන්න දෙමෝපියන්ට එයා පලාතේ ඉන්න නැත්නම් කොච්චර සතුටුද? එන මේ බලාපොරොත්තු තමයි දුක් ඇති කරන්නේ. මේක කාය අනුපස්සනාව. ඒ පටවිය තුලින් නිර්මාණය වෙන ධර්මතාවය. ඒ තුලින් බලාපොරොත්තු තුලින් ඒ බැඳීම් තුලින් ඒ හැලීම් තුලින් නිර්මාණය වෙන ගැටීම් තුලින් නිර්මාණය වෙන ස්පර්ශ ඒ ඔක්කම වේදනා. ඔක්කම වේදනා. දරුවා ළඟට ආලා ආදරෙන් කතා කරන. එතකොටත් අපි දැන් දතක් ගලවන්න හදන්නේ. ඊයේ නම් ඉස්සරහින් ගැලවුවා. අද නම් මේ ලොකු දතක් ගලවන්න හදන්නේ. අර කුංචක රදනක පුරස්චාරක චාර අන්න දැන් මේකන ලොකු දතක් ගලවන්න හදන්නේ. මේ මේක ටිකක් වැඩි සෙනෙහස. තාත්තා කෑම කෑවද? මාස ගාන කාපු නැති ප්‍රඥා මෙයාන්නේ. එතර මාසයක් තාත්තා මොනවද කෑවේ කියලා අහන්නේ. දැන් කෑවද කියලා අහන්නේ. ඒ කියන්නේ ඉඩමකට අත්තමක් ගන්නද දන්නේ නැහැ. ඒ හැම තැනම තියෙන දුක. ඒ හැම සෙනෙහසතුළම මේ දුකක් තියෙන. මේක යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් දකිනවා නම් එයා වේදනානුපස්සනාව මේ වඩන්නේ. එයා දන්නවා මේ මේ ලෝකේ හැම තැනම ඕක තමයි තියෙන්නේ. ඔරබොරු වංචාව ප්‍රෝඩාව තමයි තියෙන්නේ. මිනිස්සු ඇත්ත කියන්නේ නැහැ උපාසක මහත්තයා. මේ ලෝකේ කවුරුත් ඇත්ත කියන්නේ බොරුව කියන්නේ. මාකටිං කරන්න එනෝන බඩු මල්ල කරගෙන ඇවිල්ලා මේ පීයෙන් ප්‍රශ්නයක් ඇති වුණත් උපාසක මාතර කන කපා ගන්න පුළුවන්. මේ පීය බොහොම තියුණුයි මේකෙන් ප්‍රශ්න ණය ගන්න බැනම් බෙල්ල කපා ගන්න පුළුවන්. මේ ලනු කැරල්ල පුළුවන් නම් එල්ලෙන්ඩ පාවිච්චි කරන්න පුළුවන්. මේක අයන් එකක් උපාසක මාත දරා ගන්න බැරි වේදනත පපුව අයන් කර ගන්න පුළුවන්. මේම කියනවාද? මේක කොටන් මදින්න පුළුවන්, මේක සිලික් මදින්න පුළුවන්, මේ පීයෙන් එළවලු කපන්න පුළුවන්, මස් කපන්න පුළුවන්, දර කපන්න පුළුවන්. ඕමනේ කියන්නේ. ඒකේ තියෙන අනිත් පැත්ත කියන්නේ නැහැ ලෝකේ කවුරුත් කියන්නේ. එහෙනම් මේ ලෝකේ හැමතැනම හොඳ පැත්ත විතරයි මිනිස්සු දකින්නේ. නරක පැත්ත දකින්නේ නැහැ. ඒ නරක පැත්ත දකින්නවයි කියලා කියන්නේ ධම්මානුපස්සනාව දන්නවා. ඇයි? දුක තියෙන ලෝකයක සැප තියෙනවා. ඇයි? සැපට සාපේක්ෂව මිනිස්සු දුක අඳුරන්නේ. සැප තියෙනවා නම් ඒ ලෝකේ අනිවාර්යයෙන්ම දුක තියෙනවා. ඇයි? දුකට සාපේක්ෂව මිනිස්සු සැප අඳුරන්නේ. ඒ දෙක දකින්න, ඒ අනිත් පැත්ත දකින්න මේක ධම්මානුපස්සනාව. ගෙවල් වලත් ඒක තියෙනවා. ඒ හැම එකක්ම සිතිවිලි වලින් ගනුදෙනු කරන්නේ. සිත තමයි ඒ හැම ගනුදෙනුවක්ම කරන්නේ. ඒ සිතිවිලි වල ක්‍රියාකාරී ස්වභාවය සිත ගැන ටිකක් වෙනස් වෙනවා. මොකද වෙනස් වෙන්නේ? මේ තේ ලැබුණ නැහැ තුනට. තුනට තේ ලැබුණ නැහැ. මොකද දන්නේ මේ කට්ටිය දැන් පොඩ්ඩක් සලකනවා මදීනේ. මාව ටිකක් එපා වෙලාද ඒ කට්ටියට? හැබැයි කවදාවත් මං හිතන්නේ තේ දෙන්න සීනි ගෙනල්ලා තිබ්බද? තේ දුන්නේ නැහැ හරි. තේ දෙන්න තේ කොළ ගෙනල්ලා තිබ්බද? නැහනේ. එහෙනම් මම සීනි ගෙනාවද තේ කොළ ගෙනාවද ඒ පාසකන් ටික සැපවද ඒක මම හොයන්නේ නැහැ. තුනට තේක හම්බුන්නේ නැහැ. මං අනුන්ගේ අඩුවනේ දකින්නේ. මගේ අඩුව දකින්නේ නැහනේ. එහෙනම් ලෝකේ හැමතැනම තියෙන්නේ මගේ අඩුවක්. මගේ දුර්වලකම. මිනිස්සු මට ගරු කරන්න පාර යනකොට කවුරුත් වඳින්නේ නැහැ. මිනිස්සු වඳින්නේ නැති කේකුලන් ගැඩුවක් නෙමෙයි. මිනිස්සු වඳින්න තරම් මම ලස්සනට හිටියේ නැහැ. මම ಗುಣ වැඩුවේ නැහැ. මම මාර්ගඵල අවබෝධ කළේ නැහැ. මම රාත් වෙලා හිටියා නම් මම වඳුම් බලාපොරොත්තු වෙන්නේ නැහනේ. ඇයි වඳුම් බලාපොරොත්තු නොවන තැනටවත් මගේ හිත මං හදලා නැහැ. මගේ දුර්වලකම මං දකින්නේ. තාම වඳුම් බලාපොරොත්තු වෙන තැන ඉන්නේ මම. ගෞරව ප්‍රශංසා බලාපොරොත්තු වෙන මම. තාම මම නිවිලා නැහනේ. පිරිනිවන කෙනෙකුට මොකටද වඳුම්? කාට බලාපොරොත්තු වෙන්නේ? එහෙනම් එයා තුල තාම මාන්නේ තියෙනවා. ඉල්ලාගෙන කන කෙනෙක් එයා අනිත් මිනිස්සුන්ගෙන් වැඳුම් ලැබුණා. එයා රජ කෙනෙක් කියලා හිතාගෙන ඉන්නේ. ඒ දුර්වලකම් එකක්වත් අදලා නැහැ. එහෙනම් ලෝකේ අපි ජීවත් වෙනකොට නිතරම අපේ අඩුව අපි දකින්න ඕනේ. කෙනෙක් අපෙත් එක්ක හරියට කතා කරන්න ටිකක් අමනාපෙන් ඉන්නවා. අමනාපෙච්ච කයා gaduwa නෙමෙයි. අමනාප නොවිහිඳ තරම් මම හිටියේ නැහැ. ඒ අමනාප නොවිහිඳ තැනද මම ජීවත් වෙන්නේ නැහැ. මම ඇසුරුන්නේ නැහැ. මගේ අඩුව මන් දකින්නේ නැහැ නේ. මේ මිනිසුන්ට කිසිම කෙනෙක් එක සමගින් ඉන්න බෑ. ඒ වගේ දුර්වල මිනිසුත් එක්ක එකතු වෙලා ඉන්න මම දක්ස නැහැ නේ. ඒ අඩුව මන් දැක්කේ නැහැ නේ. මේ විදිහට අපි ජීවත් වෙන හැම මොහොතෙම අපේ අඩුව අපි දකින්න ඕනේ. අර මනුස්සයාට නම් මේ මනුස්සයා ණය දුන්නා. මම ඉල්ලලා යනකොට සල්ලි නැහැ ටිකක් ආර්ථික ටිකක් අප්සෙට් කියලා කිව්වා. ඒ මනුස්සයා හරියන්නේ. ඒ මනුස්සයා කැත මනුස්සෙයි. ඇයි අර මනුස්සයාට ණය දෙනවා මට දෙන්නේ නැහැ. මම ඉල්ලන්න කලින් මට උදව් කරන්න තත්ත්වෙට මම යත් එක්ක කටයුතු කළේ නැහැ. යගිත දිනාගෙන හිටිනේ. ඒක මගේ දුර්වලකම. කසාද බැඳලා දවස් දෙකෙන් තුනෙන් මේ වික්කසාද වෙච්ච මිනිස් ඉන්නවද නෑ. ඇයි එහෙම වෙන්නේ? එහෙනම් කාලාන්තරයක් වෙලා පෞල් ජීවිතවල අවුල් වෙනවා නම් ඒකට හේතුව මොකද්ද? එදා තිබිච්ච ජීවන රටාව අද නෑ. අද මොකද අවුලක් තියෙන්නේ? ඒ අවුල නිසා තමයි මේක ආවේ. ඒ අඩුපාඩු එක්කිනට එක්කන පිළිගන්නේ. ඒ උපාසිකාවත් ඒ උපාසකත් දෙන්නම එක්කෙනාගේ එක්කෙනා අඩුපාඩු තේරුම් ගන්නවා පිළිගන්න ඕනේ. මෙයාගේ වැරදි වලට මෙයා සමාව දෙන්න ඕනේ. මෙයාගේ වැරදි වලට මෙයා සමාව දෙන්න ඕනේ. එතකොටයි ප්‍රශ්නේ සිදෙන්නේ. ඒ අවබෝධය නැත්තම් ඒක යන්නේ නැහැ ඉදිරියට. පවුල් අවුල්මයි. මේ ධර්මතාවයට තමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. නිතරම තමන්ගේ අඩුව දකිනවා, අනිත් අයගේ අඩුව දකින්නේ නැහැ. ලුණු නැතුව කෑම දෙනවා. මිනිස්සෙකුට කතිය සතෙකුටත් කන්න බෑ. ලුණු නැතුව කෑම කන්න මට අත්දැකීම් ලබන්න අවස්ථාවක් හම්බ වුණා. මෙච්චර කාල ලුණු එක්කනේ කෑවේ. ලුණු නැතුව කාලා නැහැ මම. ඒ අත්දැකීම ගන්න හොඳ අවස්ථාව. සතුටින් කනවා ඒක. ඒතුව මම දක්ස නැහැ ලුණු නැතුව කන්න. ඒක කියන්නේ ලුණු නැතුව ඇයි ඉුවේ කියලා ඒ කට්ටියට බයිනවා. ඒ කට්ටිය බැරිලා තැවුවා නම් හරි මං ලුණු නැති ඒ උපේක මගේ අඩුව තමයි. ලුණු නැතුව කන්න මනුස්සයා දක්ස නැහනේ. මොකක් අපේ කොච්චර දුර්වලකම තිබිලාද කියලා. අපි දක්ස වෙලා නැහනේ. අපි දක්ස නැහැ. ඒකයි දකින්න ඕනේ. මේ කට්ටිය කදක්සකම නෙමෙයි මම දක්ස නැහැ. ඒ තින අඩුපාඩුවත් එක හැඩගැයින්ද. මේ විදිහට මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතෙම සතර ඉරියව්ව තුල අපේ අඩුපාඩුව විතරක් අපි දකින්න ඕනේ. එතකොට බම්බයක් විතර උස තියෙන මේ කය තුල තියෙන අඩුපාඩු ඔක්කොම නිවැරදි වෙනවා. ඇයි ලෝකේ අඩුපාඩු දකින්නේ? ලෝකේ අඩුපාඩු අපිට දකින්න විදියක් නැහැ. මගේ අඩුපාඩුමයි දකින්නේ. එතකොට තමන්ව නිවැරදි කරන පොඩ පොඩ නිවැරදි කරන නිවැරදි කරගෙන කාලයක් යනකොට දන්නේම නැහැ තම රාත් වෙලා අඩුපාඩු වදින එක නේද? කෙලස් නිරෝධ වෙන එක නෙමෙයි කරෙන්න ඕනේ. එහෙනම් අකුසල කර්ම පාප කර්ම තමන්ගේ සිද්ධ වෙන ඒ ඔක්කොම නිවැරදි කරන. පඩිමදි කියලා අපි හැමදාම හිතනවා. රස්සාවට යන්නේ ටිකක් අකමැතෙන් වැඩක් නැහැ. මේ පඩියෙන් කොහොමද ජීවත්? ඒ මුදලාලිගේ ප්‍රශ්නයක්වත් ආයතන ප්‍රධානියාගෙන්වත් ඒ වැඩපොලේවත් ප්‍රශ්න නෙමෙයි. ඒ පඩියට ගැළපෙන ජීවිතයේ ජීවත් වෙන මම දස්ස නැහැ. ඕම් ප්‍රශ්නේ. ඒක කවදාද මම කියනවද? දැන් රුපියල් 20,000 පඩි හම්බෙනකොට මම 8,000කින් ජීවත් වෙන්න ජීවිතය හදනවා. ගිහිල්ලා කියන මාත්‍යා පඩි වැඩි ස්ට්‍රයික් කරනවා මගට උදේ. එළියට පොඩි අල්ලන්නේ නැ මොකද පඩි වැඩි වහම පඩි අඩු කරව කියලා. මිනිස්සු කල්පනා මේක කවදාවත් ලෝකෙ වෙන්නේ නැති එකක්. හැමදාම මිනිස්සු පුරුදු වෙලා තියෙන පඩි වැඩි කරන්න කියලා මේක දාලා තියෙන පඩි අඩු කරන්න කියලා. ජනාධිපතිතුමාත් ඇවිල්ලා ආන මොකද ප්‍රශ්නේ ඕගලන්ට? පඩි වැඩි මාත්‍ය අපට. ඇයි 20000 මේක ප්‍රශ්නයක්. මේ 20000 වීදම් කරන්න බැරුව අපි නිකන් වෙන වෙන ප්‍රශ්න වලට පැටලෙනවා. එහෙනම් අපිට මේක 8000ට අඩු කරන්න. ඕම් ප්‍රශ්නේ. එහෙම කවදාද කියලා තියෙන කට්ටිය. එහෙම කිව්වනම් ලෝකේ කන පිට ඇරෙනවා. ඇයි අපි පුරුදු වෙලා ඉන්නේ 20000 කම් වෙනකොට 40000කට ජීවත් වෙන්න. ඕම් පාරවල ඉඳගෙන ඉන්න කොඩියලන් වහා පඩි වැඩි කරව. වහා දාලා තමයි වැඩි කරන්න වෙන්නේ. ඇයි ඒ වැඩි කරන හැම රුපියලටම ප්‍රශ්නයක් එනවා. දැන් උපාසක මාත්‍යට 30000 පඩි අම්මන 5000 කඩිය දුන්නම උපාසක මාත්‍ය නම මේකට තීන්ත ටිකක් ගන්න. බ්‍රස් එකක් තියාන මොන හරි පාටක් අතුල්ලනවා. අර 5000 නැත්නම් ඒ ප්‍රශ්නේ තියනවද? මඟුල් ගෙදර තියෙන එකක් අඳිනවා. 35000 40000 පරි යනකොට ඒ මඟුල් ගෙදර ගැලපෙන සූට් එකක් මානවා. එහෙම නැතෝ යන්න බෑ. ඇයි සල්ලි වැඩි වෙන්න ප්‍රශ්න වැඩි වෙනවා. මිනිසුන්ට ඕක තේරෙන්නේ නැහැ. අර තියෙන දෙයින් සෑයීමටපත් වෙන්න අපි දක්ෂ නැහැ. ඒක කවදාවත් කියන්නේ නැහැ. අපේ සෑයීමටපත් වෙන පඩිය ඉල්ලලා අපි නඩු කියනවා. කොච්චර දුර අපි අඩු අපි දකින්නම නැහැ නේ. කෙනෙකුට පඩි මදි වුණොත් ආදායම මදි වුණොත් එයා කරන්න ඕනේ මොනවද? අනවශ්‍ය දේවල් කප්පාදු කරනවා. පිචර් බලන්න යනවා සතියට දෙකක් නැහැ. ඊට පස්සේ පිචර් නැහැ. කට් කළා. රෑට ලයිට් දානවා හැමතැනම නැහැ. නිදා ගන්න තැනට විතරක් එකක් දානවා. ඒසි ඕන් නැහැ. ජනල් ටික දාන්න නැත්නම් බිත්තිය කඩලා ඒක ඇරලා දානවා උලංගෙන්ද. ඒවත් නැහැ. අනවශ්‍ය ගමන් නැහැ. බස් එකේ යනවා. කාර් එක ඕක් කරලා පැත්තකින් තිබ්බා. බස් එකේ යනවා. මේ විදිහට ඔක්කොම ටික අඩු කරලා බලනකොට පඩි රුපියල් 16000ක් විතර ඉතුරු වෙනවා දැන් එයාට. 50000 මදි දැන් 16000ක් ඉතුරුයි මාසෙට. බලන්න ඒ හැඩ ගැහෙන ඇටි. ඒ විදිහට අපි ඒකට ඇද ගැහෙන්නේ. මේක තමයි ධම්මානුපස්සනාව. ඇඩ ගැහෙන්නේ. අපි පවතින පරිසරයට ඇඩ ගැහෙන්නේ. ඒ ඇඩ ගැහෙන්න බැරි නම් එයාට ලෝකේ ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න බෑ. උණුහුණුවෙන් තේකක් බලාපොරොත්තු වෙනවා. තේක ගෙනල්ලා දෙනවා මේ නිවිලා. බොණ්ඩ බෑ. ඒක බොණ්ඩ පුළුවන් මානසිකත්වයේ තිබුණොත් කොහමද දැන් බඩේ ඇතුලේ හීටරේ ගාලා තින්නේ? බඩට හීටරේ ගාලා සෙල්සියස් 100ට තියලා තින්නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. බඩ ඇතුලේ කොහොමත් නිවන ඇල් වෙනවමනේ. එහෙනම් ඉතින් නිවිලා තිබුණා මොකද? එච්චර රස්නේ බොණ්ඩ ඕන නම් ලිපේ වාඩි වෙලා බිව්වාම ප්‍රශ්නේ විසඳෙනවා. ඇයි? කොහොමත් නිවෙන්නේ නැහැ එතකොට. බලන්න අපිට ඇඩගෙන කිසිම තේක දෙනකොට රවණ මේ මිනිස්සු දිහා බලයි. මේ ඇල් වතුර වගේ මේක බොණ්ඩ පුළුවන්. දැන් බඩේ ඇතුලේ තියෙන නිවෙනවනේ. එහෙනම් කෙලිම වයරකින් බස් ගන්නුනේ හීටරේ. බාල කරන්ට් එකට ගානයි බඩේ ඇතුලේ තේක නිවෙනවන්නේ නැත්තම් අපරාධනේ තේක අපරාධය. කොච්චර දුර්වලද බලන්න කුපාතේ මාත්තේ. බඩ ඇතුලේ තේක නිවෙන බව දැනගෙනත් නිවිච්ච තේකට මේ මෙච්චර රණ්ඩු සමකට දික්ක සාධනකම් යන ප්‍රශ්නේ. ඒ තේකේ ප්‍රශ්නේ දුරදිග ගිහලා දහවැද්ද වෙනකම් ගිහිල්ලා ඒක. පස්සේ දහවැද්දට කේල්ලවරියක් දෙනවා කිව්වා කේල්ලවරිය හම්බුන්නේ නැහැ. අම්බුන් දෙනවා කිව්වේ ආන මනු දුන්නේ කියලා ඉතින් ඕකට ගා ගන්නවා. පස්සේ කියන මිනිස්සු දැන් කසාද ඉවරලා දැන් අවුරුදු 25ක් ගිහලා කේල් කන ඉල්ලනවා දැන්. ඇයි කසාදට කිව්ව කේල් කන දෙන්නම් කියලා මාමා. තාම දුන්නේ නැහැ. ඇයි ඒ කාලේ කේල් තිබිලා නැහැ. දෙන්නම් කිව්වට ඒක පතප බලන්න ඒ දුරදි ගියා නැටි. ඇඩ ගැයෙන්නේ. ඒ තියෙන පරිසරයට ඇඩ ගැයෙන්නේ. තියෙන දෙයින් සෑයීමටපත් වෙන්නේ. ලද දෙයින් සතුටු වෙන්නේ. මේව තමයි ධම්මානුපස්සන තථාගතයන් වහන්සේගේ මාර්ගය තුල තියෙන්නේ ලෝක සත්‍ය සුවසේ වාසය කරලා ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වෙලා මේ භවය ඉවර වෙනවත් එක්ක මෙයාගේ ආස්කල්පය සසරත් ඉවර වෙලා පිරිනිවන් පාන එක. ඒක තමයි මේ බුදුදහම කියන්නේ මේක ශ්‍රේෂ්ඨ මාර්ගයක් මේක. අපි දක්ෂ නැ මේක හරියට අපේ ජීවිතයත් එක්ක අඩ ගස ගන්න. අල්ලපු ගෙදර මනුස්සයල පොඩ්ඩක් මායම වෙනස් කරන අඩියක් විතර. වෙනස් කරන. අපි මොකද කරන්නේ නඩු කියන්නේ. ඒ මනසගේ ලාන මාත්‍ය අවට කොච්චරක් ඕනේද අඩි අඩියක්නේ තව අඩි දෙකක් විතර දෙන්න ඉන්න ගැලුව මේ පැත්තෙන් හිටෙව්වා ඕන්නම් කියලා වැඩිපුර ගන්න නිකන් අඩියක් කර මොනව කරන්නද මොකක්ද මඤ්ඤක ඉටවන්නත් බෑනේ මඤ්ඤක ඉටවන්නවත් අඩි තුනක් විතර ගන්න මොනවාර වැඩක් ගන්න පුළන්නේ ඕගලන්ට පාක් විතර දෙන ඒ මනසයට ඇයි මැරෙනකොට මේක දාලා යනවා නම් මා පොළව ගෙනියන්න බැරි නම් ඒ මනසට ගෙනියන්න පුළුවන් කියනවා නේනම් ගෙනියන්න පුළුවන් මේ මනසේ බුද්ධි විඳපුවාද බැරිද මොකටද යුද්ධ කළා ගන්නෙ නඩු කියන්නේ ඒ මනුස්සයන්ට මොනතරම් දුකක් දැනෙනවද මේ තරම් ගුණයාපත් මිනිසෙක ඉඩමද මම මායිම වෙනස් කළේ ඒ මනුස්ස ජීවිත කාලෙම විඳවනවා ඒ දුක අපට ගරු කරනවා අපේ මොනරි වැරද්දක් වුණත් අපට කවදාවත් වචනයක් කියන්නේ නැයි ඒ තරම් සහෝදරත්වයෙන් සලකනවා එහෙමයි මිනිසුත් එක්ක ජීවත් වෙන ඇඩගන්නේ මේ ලෝකෙ මොකවත් ගෙනියන්න බෑ උපාසක මාත එන ගෙනියන්න බැරි දේවල් මොකටද කවුරු ළඟ තිබුණත් මොකද මට කලින් වෙන කෙනෙක් ළඟ තිබුණානේ මේදම ඊට කලින් තව කෙනෙක් ළඟ තිබුණානේ ඊට කලින් තව කෙනෙක් ළඟ එහෙනම් මේකට අයිතිවාසිකම් කියපු කට ලක්ෂ ගණන් ඉන්නවනේ සංසාරේ මට පස්සේ කියනවනේ මට පස්සේ කියන එක නේද ධම්ම කියපුවාද ඇඩ ගෑන්නුනේ මේක ධම්මානුපස්සනාව මේකට උරු වෙන්න පුළුවන් නම් ප්‍රශ්නේ පාරේ කවුරු හරි යනකොට බයින බලන්නක ඇඳගෙන යන්නවත් දන්නේ ඒ මැඳගෙන යනකොට විරාගයෙන් දකින්න මම දැක්ක නැහැ ඒ අඩුව කියන්නේ ඕල දකින්නකොට මම රාගයෙන් වෙවුලනවා. ඒ අඩුව මං හදලා නැහැ. එහෙම කියන්නේ නැහැ. ඇඳගෙන යන්න දන්නේ නැහැ කියලා එයාට බයිනවා. ඇඳුම් කට්ටලයක් කරන් දීලානේ බනින්න ඕනේ. එහෙම ඇඳුම් කට්ටලයක් කරන් දීලා බයින මිනිස්සු ඉන්නවද නැහැ? තියෙන එකනේ ඇඳගෙන යන්නේ. ඒකට බනිනවා. හැබැයි ඒ දුර්වලකම තමයි ඒක දකින්නේ. ඒ වගේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතෙම තමන්ගේ අඩුව තමන්ගේ දුර්වලකම දැකලා නිවැරදි කරන්න ඕනේ. ඇයි ධම්මානුපස්සනාවට වැඩිපුර උපමා කිව්වේ? ඒක තමයි ජීවිතේ ඇප්ලයි කරන එක. ඒක තමයි ජීවිතේ චරිතය බවට පත් වෙන එක. අරක දෙකම දැනගන්න එක. හැම එකක්ම ලෝකී සිදුවීමක් තියෙන්නේ. සිද්ධියක් තියෙන්නේ. වෙන මොකවත් නෑ. තොරතුරුනේ. අතුල ආවාය, අතුල ගියාය, මරුණාය, ජීවත් වුණාය, සැප වුණාය, දුක් වුණාය කියලා ඔක්කොම තොරතුරු. සිද්ධියක් මේව මොකවත් නෑ මේකේ. මේ යථාර්ථය දකින්න මිනිස්සු හැම ගනුදෙනුවක් තුළම හැම ස්පර්ශයක් තුළම දුකක් තියෙන්නේ. ඇහුණක් දුකක්, පෙනුණක් දුකක්, කෑවක් දුකක්, වැදුණක් දුකක්, සිතවිල්ලක් ආව ඒකක් දුකක්. ආයතන හය තුළ ගනුදෙනු කරන හැම ස්පර්ශයක්ම දුකක්. ඒක නිදාසෙන් එකම ක්‍රමේ ඒ නිවන් මාර්ගයේ තමයි ධම්මානුපස්සනාව. ධර්මානුකූල ඒක ඇඩගස්සනවා, නිවනට ගැළපෙන විදිහට ඇඩගස්සනවා. ඇඩගස්සනවල කෙලෙස් දුරවලා දුරවලා අඩුපාඩු දුරවලා ඉමින්සරේ නිරෝධයට පත් වෙනවා. මේක දැන් වඩන්න පුළුවන් නේ. ඉක්මනට රාත් වෙන්න. සාසනෙට රාතන් වහන්සේලා අඩුයි. ඉඳගෙන අපි වැඩ පටන් ගමු. පෙරුවන් සරණයි.